මේක එක්සත් ජාතීන් සම්මත කළ යෝජනාවයි. මේ තත්ත්වය ඇති කරගත්තේ අප විසින්මයි. ශ්‍රී ලංකා රාජ්‍යය බලෙන් මත් වෙලා හිටියේ. නීතිය දෙවන තැනට දැම්මා. වැරදිකරුවන්ට දඩුවම් දුන්නේ නැහැ. එදා රජයට තිබුණේ නොගැඹුරු චින්තනයක්. නමුත් වත්මන් රජය ඊට වඩා හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. LTTE සතුරන් ලෙස සලකන්න එපා. ඔවුන් මේ රටේම ජන කොටස. LTTE හැදුවේ දෙමළ ප්‍රශ්නවලට විසඳුම් නොදුන්න නායකයන්. අපට අවශ්‍ය වුණේ නොබෙදුණු රටක විසඳුමක්. ඒක නීත්‍යානුකූලීව.